අසිරිමත් මිනිසෙකුගේ පාරමී පූර්ණය. ජීවිතයට ඉලක්කයක් නැති තැනැත්තා රුවලක් නැති නැවක් මුහුදේ රළමත පාවෙන සෙයින් තමාට මොනගැසෙන දේ පසුපස ඔහේ හඹායයි. යා යුතු දිශාව නොදනි, හැරවුම් ලක්ෂ්‍යය නොපෙනෙයි. එහෙත් මේ අසිරිමත් මිනිසා යම් දිනක දීපංකර බුදුන්ගෙන් පළමු විවරණය ලැබුවේද තෙමේම නුවණින් විමසා බුද්ධකාරක ධර්මයන් පිරික්සා දසපාරමිතාවන් මනාව හඳුනාගත්තේද එදා සිට උපනූපන් සෑම ආත්මයකම ඔහු අතින් යමක් පිරුණේය. ඒ තම සිතෙහි කිඳා බැසගත් කිසියම් පාරමිතාවකි. පාරමී පිරීමෙහිදී මොහු විසින් දක්වන ලද්දේ අදහාගත නොහැකි අසාමාන්‍ය අද්භූත කුසලතාවයකි. සැබවින්ම එය විස්මයජනකය. කොටින්ම තමා උපන් තිරිසන්ගත ආත්මවලදී පවා පාරමී දම් පුරා ගැනීමේ ව්‍යායාමය අත්නොහැර පැවැත්විය. මෙසේ දීපංකර බුදුන් මුණගැසුණු ආත්මයේ පටන් කල්පසියයක් දහසක් ලක්ෂයක් නොව අසංඛ්‍ය කල්පයක්ම බුදු කෙනෙකු මුණ නොගැසී හේ සසර සැරිසරා ගියේය. අනේක ජන්මයන්හි උපත ලබමින් අනේක දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් පාරමීදම් පුරමින් ගියේය. අසිරිමත් මිනිසුන් දෙදෙනෙක් එක් වර උපදිති. ආශ්චර්යවත් මිනිසුන්ගේ විශේෂය නම් ඔවුන්ගේ සිරුර පුරාත් ඒ ලකුණු තිබීමය. මහා පුරුෂ ලක්ෂණ යනු ඒ වාය. පාරමී දම් පුරමින් සිටි මෙතෙමේ මෙවර නැවතත් රජපවුලක උපන්නේය. විජිතාවි නමින් මේ කුමරුගේ සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටා තිබුණි. මේ කාලයේදී තවත් මෙබඳුම අසිරිමත් මිනිසෙක් දඹදිව පහළ වූයේය. ඔහුද රාජකුමාරයෙකි. කොණ්ඩඤ්ඤ නැමැති මේ රාජකුමාරයාගේ සිරුරෙහිත් 32ක් මහා පුරුෂ ලක්ෂණ පිහිටා තිබුණේය. යම් මිනිස් දරුවෙකු 32 මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව බිහි වුවහොත් ඔහුට ඒකාන්ත ගති දෙකක් පමණක්ම ඇත්තේය. ඔහු ගිහිගෙහි වසන්නේ නම් සක්විති රජවන්නේය. ගිහිගේ අතහැර පැවිදි වන්නේ නම් නිසකවම සම්බුදු වන්නේය. කොණ්ඩඤ්ඤ නම් මේ අසිරිමත් පුද්ගලයා ගිහිගේ අතහැලේය. මහා බිමක් අභිනික්මන් කළේය. සේනා සහිත මරු පරදා සම්බුදු බවට පත් වූයේය. විජිතාවි නැමැති අසිරිමත් මිනිසා සක්විති රජෙක් බවට පත් වූයේය. 32 මහා පුරුෂ ලකුණෙන් හැබී අසිරිමත් පුද්ගලයන් දෙදෙනෙකු ලොවෙහි එක්වර ඉපදීම අද්භූත දෙයකි, සුදුර්ලභ දෙයකි. අහෝ, දෙදෙනාම සම්බුදු බවට පත් වූවාහු නම් කොතරම් අගනේද? එසේනම් ලෝසත බෞදුකෙන් මුදවාලීම දෙගුණයක වේගයෙන් කළ හැකි නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. මේ ලෝකයේ ස්වභාවය සැකසී තිබෙන්නේ එයටම ආවේනික වූ කිසියම් අවාච්‍ය අචින්තනීය රටාවකටය. ඒ රටාවෙහි පවතින සැබෑතතු අවබෝධ කරගත හැක්කේ ධර්මධාතුව පසක් කළ සම්බුදුවරුන්ට පමණි. මහණෙනි, යම් හේකින් එක් ලෝකධාතුවක අරහත් සම්බුදු දෙනමක් පෙරපසු නොවී එකම කාලයක උපදිත් යන යමක් ඇද්ද, එය ලෝකයේහි සිදු නොවන්නකි. එවැන්නකට ඉඩක් නැත්තේය. මහණෙනි, එක් ලෝකධාතුවක එක් වරකට එකම අරහත් සම්මා සම්බුදු කෙනෙක් උපදිත් යන යමක් ඇද්ද, එය පමණක්ම ලොවෙහි සිදු වෙයි. ඉඩ ඇත්තේ එවැනි දෙයකට පමණි. ඒ අනුව අප කියමින් සිටින මේ අසිරිමත් පුද්ගලයාගේ දෛවය සැකසී තිබුණේ ඒ ආත්මෙහි සක්විති රජවීමටය. දීපංකර බුදුන්ගේ විවරණයට අනුව තවම ඔහු ගෙවා ඇත්තේ අසංඛ්‍ය කල්පයක් පමණි. තව අසංඛ්‍ය කල්ප තුනකුත් කල්ප ලක්ෂයක් ගෙවනතුරු ඔහුට පාරමී දම් පුරන්නට සිදුවෙයි. අසිරිමත් මිනිසාට කොණ්ඩඤ්ඤ බුදුහූ මුණගැසෙති. ලෝසත බෞදුකින් මුදවන සම්මා සම්බුදු කෙනෙක් දමදිව පහළ වූහ යැයි විජිතාවී සක්විති රජුන්ට අසන්නට ලැබුණේය. එපමණකින්ම කිසියම් අවාච්‍ය වූ අද්භූත ප්‍රීතියකින් ඔහුගේ සිත වෙලී ගියේය. තමා නොදැනීම සිතෙහි බැසගත් කිසියම් දෙයක් විසින් තමාව මෙහෙවනු ලබන අයුරු ඉතා අපූරුය. හේ කොණ්ඩඤ්ඤ බුදුන් සොයා ගියේය. කොණ්ඩඤ්ඤ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා උදෙසා මහා දාන පැවැත්විය. කොණ්ඩඤ්ඤ බුදුහු මෙසේ කීහ. මහණෙනි, මේ විජිතාවී සක්විති රජ ඒකාන්තයෙන්ම අනාගතයේ සම්බුදු බවට පත්වන්නේය. මොහු බෝධිසත්වයෙකි. පාරමී පුරමින් යන මොහුගේ ගමන නිමවීමට තව බොහෝ කල් ඇත්තේය. මෙතෙන් පටන් අසංඛ්‍ය කල්ප තුනකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව මනාය. එකල්හි මෙතෙමේ ගෞතම නමින් බුදුවන්නේය. බෝසත්වරයෙකුගේ ස්වභාවයද අපට සිතාගත නොහැකි දෙයකි. කොණ්ඩඤ්ඤ බුදුන්ගෙන් අනාවැකිය ඇසූ සැනින් විජිතාවී සක්විති රජ සිය රජකම අත්හැලේය. කොණ්ඩඤ්ඤ බුදුසසුනේ පැවිදි වූයේය. අසිරියකි, දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි දෙදෙනෙකුගෙන් එක් අයෙක් පැවිදිව සම්බුදු බවට පත් වූයේය. අනෙක් කෙනා පැවිදිව ශ්‍රාවක බවට පත් වූයේය. අප බෝසත්ත්වයේ ධ්‍යාන අභිඤ්ඤා උපදවා ඒ බුදුසසුන බබළුවමින් කල්ගෙවා බඹලව උපන්නේය. නැවතත් අසිරිමත් කල්පයක් උදා වෙයි. කල්පය යනු කොපමණ දීර්ඝ කාලයක් දැයි මුලින්ම දැනගන්නට ලැබුණි. එවන් කල්ප අසංඛ්‍යයක් යනු සිතෙන් සිතාගත නොහැකි තරම්ම දිගු කලකි. සසර සැරිසරා යන්නෙක් ඉපදීමත් මරණයත් යන ඉරණමට හසුව එයින් අත්මිදිය නොහැකිව ගෙවා පැමිණි දුර මෙන්ම ඔහුට යන්නට ඇති දුරද සිතාගත නොහැකි තරම්ය. කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී ගිය පසු තවත් අසංඛ්‍ය කල්පයක්ම ගෙවී ගියේය. ඒසා දිගු කලක් අපගේ බෝසතුන් හට සම්බුදුවරයෙකු මුණ නොගැසුනේය. මෙසේ බොහෝ කල් ගතවීමෙන් පසු එක් කල්පයක යලි වෙනත් ආශ්චර්යවත් මිනිසයන් සිව් දෙනෙකුගේ පහළවීම සිදුවිය. ඔවුහු මංගල, සුමන, රේවත හා සෝභිත නමින් ලොවෙහි සම්බුදුවරුන් බවට පත්ව ලෝසත බෞදුකින් මුදවා ගත්තාහුය. මංගල බුදුරජාණෝ මුණගැසෙති. අප බෝසත්තෙමේ යලි මනලොව උපන්නේය. බ්‍රාහ්මණ පවුලක උපන් හේ සුරුචි නම් විය. ලෝසත බෞදුකින් මුදවනා සම්බුදු කෙනෙකුන් පහළ වී සිටිතැයි කනවැකුණු සැනින් සුරුචි බ්‍රාහ්මණයා මංගල බුදුන් සොයා ගියේය. මංගල බුදුන් ප්‍රමුඛ ශ්‍රාවක සංගරුවන උදෙසා මහදන් පිදීය. මොහුගේ අනාගතය දුටු මංගල බුදුහු මෙසේ අනාවැකි පළ කළාහුය. මහණෙනි, සතියක් පුරා මහදන් පිදූ මේ සුරුචි බමුණු තෙමේ මහා පිනතියකි. මෙතෙමේ ඉතා මනා වූ ගමනක් යයි. එකම උතුම් අරමුණක් උදෙසා යන මොහුගේ ගමන නිමාවීම පිණිස තව අසංඛ්‍ය කල්ප දෙකකුත් කල්ප ලක්ෂයක කාලයක් ගත වෙයි. ඒ කාලය ගෙවී ගිය විට ගෞතම නමින් බුදු කෙනෙක් ලොව පහළවන්නාහුය. ඒ අන් කිසිවෙකු නොව මොහුය. සුරුචි තෙමේ මහත් විස්මයටත් රෝම හර්ෂණයටත් පත් වූයේය. ඔහුට අදහාගත නොහැකි විය. හා මේ බුදුමුවින් කියනු ලැබූ අනාවැකිය මා ගැනමද? මෙය පුදුම සහගත දෙයක් නොවේද? සැබෑ බස් ඇති බුදුන්ගේ වචනය අනුව එසේ නම් මමද බුදු බව ලබන්නෙක්මි. එවන් මා මොහොතකට හෝ ගිහිගේ විසුම නොවටී දැන්ම පැවිදි වූ මනාය යැයි ඒ සියලු ගිහි බැඳුම් ඇරපියා සිය නිවසද බුදුසසුනට පුදා මංගල බුදුන් සමීපයෙහි පැවිදි වූයේය. ඒ බුදුසසුන බැබලවීය. ධ්‍යාන අභිඥා උපදවා වාසය කොට මරණින් මතු බඹලෝ උපන්නේය. සුමන බුදුරජාණෝද මුණ ගැසෙති. කාලය යනු සිතාගත නොහැකි දෙයකි. කාලය විසින් බොහෝ උතුම් දේ ලොවට ලබා දීමත් අහිමි කර දීමත් දෙකම කරයි. නිසිකල්හි ලැබදුන් මංගල බුදුන්ගේ සොඳුරු බුදුසසුනද කාලය විසින්ම නසාල දමන ලද්දේය. බොහෝ කල් ගෙවී ගියේය. ඒ කල්පයේම නැවතත් ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් උපන්නේය. සුමන නැමැති හේ සේනා සහිත මරු පරදවා සම්බුද්ධත්වයට පත් වූයේය. බුදු බව පිණිස පෙරුම් පුරණ අප බෝසත් තෙමේ තවමත් සසරේ ඉපදෙමින් මෙරමින් යයි. සසර සැරිසරා යාම තරම් සෝචනීය චාරිකාවක් ලෝකේහි වෙන නැත්තේය. කර්මය නැමැති කඩ ඇනේෙන් සිර වූ දුක නැමැති රෝධ කරකැවෙන තෘෂ්ණාව නැමැති ගවයන් බැඳී අවිද්‍යාවෙන් නිමවන ලද ගැලෙහි නැගි සත්වයා යා යුතු නිනව්වක් නොදැන සසර පුරා ඔහේ සැරිසරායයි. සුමන බුදුන් පහළ වූ යුගයේ අප මහබෝසත්තෙමේ මිනිස් ලොව නොසිටියේය. හේ ඉපිද සිටියේ නා ලොවය. දැන් හේ අතුල නම් නාරජකි. කොතරම් ඉර්ධිමත් නමුත් නාලව අයිති තිරිසන් ගණයටය. ඔවුන්ට ධර්මාවබෝධය කළ නොහැක්කේය. සත්‍යවබෝධ නොකළ තැනැත්තා වරින් වර මහාපුරුෂ ලක්ෂණ සහිතව උපදින්නට ඉඩ ඇති නමුත් දිගටම සසර සැරිසරා යන්නට සිදුවෙයි. සතර අපායන්හිද වැටෙනට සිදුවෙයි. මෙයද එවැන්නකි. මනුලොව සම්බුදු කෙනෙක් පහළ වී සිටිතියයි නාලොවෙහිද රැවදුන්නේය. එය ඇසූ මහානුභාව ඇති අතුල නාරජ සිය නාපිරිවර කැටුව සුමන බුදුන් බැහැදගින්නට ආයේය. මියුරු පසඟතුරු නද පවත්වමින් බුදුගුණ ගයමින් නර්තන පූජා පැවැත්වීය. සුමන බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දිව්‍ය බොජුන් පිදීය. මේ නාරජ කවරෙක්දැයි හඳුනාගත් සුමන බුදුරදානෝ මෙය වදාළහ. බලව් මහණෙනි, මේ අතුල නැමැති ඉර්ධිමත් නාරජු අසංඛ්‍ය කල්ප දෙකක් තිස්සේ බුදු බව පිණිස පාරමී පුරමින් යයි. එහෙත් තව බොහෝ දුර යා යුත්තේය. යම් දිනක මොහුගේ මනෝරථය මුදුන්පත් වන්නේද එකල්හි ගෞතම නමින් ලොව පහළ වන්නේ මොහුය. රේවත බුදු රජාණෝද මුණ ගැසෙති. කාලයේ සැඩපහරට හසු වූ සුමන බුදුරදුන්ගේ සසුනද ලොවෙහි නොපෙනී ගියේය. තව බොහෝ කල් ගෙවන අතුරු ඉපදෙන මැරෙන ලොවෙහි දුක් නිවනා මග නිසිලස කියා දෙන කිසිවෙක් නූපන්නේය. එහෙත් කාලයේ විසින්ම කලකට පසු තවත් ආශ්චර්යවත් මිනිසෙකුගේ පහළ වීම සිදු කර දුන්නේය. හේද රාජකුමාරයෙකි. රේවත නැමැති මෙතෙමේ ගිහි දිවිය හැරපියා අබිනික්පන් කොට සේනා සහිත මරු පරදවා බුදු බව ලැබීය. එකල අප මහබෝසත්තෙමේ මන්ලොව ඉපද සිටියේය. හේ අතිදේව නම් ඉතා දිලිඳු බ්‍රාහ්මණයෙකි. බුදු කෙනෙකුන් පහළව දහම් දෙසත්‍යයි ඇසූ හේ ඒ බුදුන් සොයා ගියේය. රේවත බුදුරදානෝ හේතුඵල දහමට අනුව ඇතිව නැතිව යන ලෝ දහම පිළිබඳ විදර්ශනා සම්ප්‍රයුක්ත බණදේශනාවක් වදාළහ. එය ඇසු අතිදේව බ්‍රාහ්මණයා තදින්ම පැහැදුනේය. ශ්‍රද්ධාවෙන් ඉපිල ගියේය. රේවත බුදුන් උදෙසා කිසිවක් පුදන්නට ඇත්නම් කොතරම් අගනේදැයි සිතුවේය. එහෙත් ඔහු සතුව තිබුණේ තමා පොරවා සිටි එකම උතුරු සළුව පමණි. හේ වහා උතුරු සළුව මුදා රේවත බුදුන්ට පූජා කළේය. බුදුමුවින් අසිරිමත් අනාවැකියක් කියවුනි. මහණෙනි, මේ අතිදේව බමුණහුගේ චිත්ත ප්‍රසාදය ඉතා බලවත්ය. මොහු බෝසත්වරයෙකි, පෙරුම් පුරා යන්නෙකි. තවත් දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු බව ලබා ලෝසත බෞදුකින් මුදවාලන්නේ මේ තෙමේය. සෝභිත බුදුරජාණෝද මුණ ගැසෙති. කල්පය යනු ඉතා දිගු කලකි. බුදුවරුන් තුන් දෙනෙකු පහළ වූ නමුත් කල්පය තවම අවසන් නොවූයේය. සිව්වැනි බුදුන් පහළ වීමටද එහි ඉඩ ඇතිසේය. ඒ කල්පෙහි අවසානයට දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි රාජකුමාරයෙක් උපන්නේය. හේ නමින් සෝභිතය. නිසි කලින් අභිනික්මන් කොට කෙලෙස් සතුරන් නසා සම්බුදු බවට පත්ව දඹදිව සැරිසරා චාරිකාවෙහි වැඩියේය. සෝභිත බුදුන් වැඩ සිටි සුදම්ම නගරයෙහි අජිත නම් බ්‍රාහ්මණයෙක් විසීය. ඒ අප මහ බෝසත්තුගේ මෙවර මනුලොව උපතය. සෝභිත බුදුන් වෙත ගොස් බනාසා සිත පහදවාගත් ඔහු බුදුන් ප්‍රමුඛ සංගරුවනට මහා දන් පිදීය. මේ අජිත බ්‍රාහ්මණයා අනාගතයෙහි ගෞතම නමින් බුදුවන්නේය යන අනාවැකිය සෝභිත බුදුමුවින් නිකුත් වූ ඉසනින් ගිහිගේ අතහැරියේය. ඒ බුදුසසුනෙහි පැවිදිව ධ්‍යාන අභිඤ්ඤා උපදවා බුදුසසුන බබළුවා මරණින් මතු බඹලොව උපන්නේය. තව අසංඛ්‍ය කල්පයක් ගෙවී ගොස් යලි සොඳුරු කල්පයක උදාව ඇති වෙයි. ලෝසත බවදුකින් මුදවන විමුක්තිදායකයෙකුගේ උදාව සෑම කාලයකම සිදු නොවේ. සෝභිත බුදුසසුන නිමාවීමෙන් පසු ඒ කල්පයද අවසන් වූයේය. එනම් කල්ප විනාශය සිදු වූයේය. මෙසේ සසරෙහි හටගෙන නැසී යන්නේ සත්වයා පමණක් නොවේ. කල්පය පවා හටගෙන නැසී යන දහමට අයත්ය. තව අසංඛ්‍ය කල්පයක් ගෙවී යනතුරු අසිරිමත් මිනිසෙකුගේ වගතුගලවට අසන්නට ලැබුණේය. අප මහබෝසත් තෙමේත් අනේක ලෝකයන්හි කර්මානුරූපව ඉපදෙමින් මැරෙමින් සැරිසරා යන අතරේ දුකසේ පාරමී දම් පුරමින් ගියේය. ඒ අසංඛ්‍ය කල්පය ඇවෑමෙන් යලි සොඳුරු කල්පයක උදාව සිදු විය. ඒ කල්පෙහි ආශ්චර්යවත් මිනිසයන් තිදෙනෙකුගේ ආගමනය සිදු විය. අනෝමදසී, පදුම, නාරද යන නමින් සිටි ඔවුහුද සම්බුදු බව පසක් කළෝය. අනෝමදස්සී බුදුරජාණෝද මුණ ගැසෙති. බුද්ධ ශූන්‍ය කාලවල මනුලව යනු එකම කෝලහල බිමකි. බිහිසුණු යුද බිමකි. මිසදිටු දජ එසවූ බිමකි. දරුණු කෙලෙස් භූමියකි. එහි උපන්නෝ කර්මානුරූප බිජු වපුරමින් ඉතා දුක්ඛිත වූ අස්වනු නෙලමින් හැඬූ කඳුලින් වාසය කරති. එවන් යුග ගෙවා දමමින් බුදුවරු පහළ වන කල්පයක් උදාවීම යනු නිරුදක කතරක් තෙමා හැලෙන යුගාන්ත වර්ෂාවක් බඳුය. යලිත් බුදුවරු පහළ වන කල්පයක් උදා වූයෙන් මහා පුරුෂ ලක්ෂණ දෙතිසකින් හෙබි රාජකුමාරයෙක් උපන්නේය. ඒ නමින් අනෝමදසීය. නිසි කල්හි ගිහිගේ හැරපියා අභිනික්මන් කොට පැවිදිව සේනා සහිත මරු පරදවා බුදු බව ලැබීය. එකල පෙරුම් දම් පුරමින් සිටි අප බෝසත්තෙමේ මනුලව නොසිටියේය. మెవర హే యక్ష సేనాధిపతియకి. మే యక్షతెమే అనోమదస్సి నమిన్ బుదు కెనకున్ పహలవు వగ అసా ప్రీతియన్ పినాగియేయ. యక్ పిరివరద సమగ బుదున్ బెహదకిన్నట పెమినియేయ. బుదున్ ప్రముఖ భిక్షూన్ ఉదసా ఇరుదియన్ మవనలద ప్రణీత ఆహారపాన పిలిగన్వీయ. అనోమదస్సి బుదురదానో మే అక్షయా పిలిబందవ అనావకి అక్వదాలసేక. మహానిని సంగయా ఉదసా దన్ పెన్ పిదు మే యక్షసేనాధిపతి మహాబలవత్య ఉదార గమనక ఎదీసిటిన్నకి. మహు తున్ అసంఖ్య కల్పయక్ ములుల్లెహి పారమే పురా అవసన్య. తవ ఎక్ అసంఖ్య కల్పయకుత్ కల్పలక్ష్యక్ పారమే పురమిన్ ససరే యాయుత్తేయ. ఎకల్హి మహుగే అభిమతార్థే ఇటువన దినే పెమినెను ఎత. గౌతమ నమిన్ అనాగత లొవెహి పహలవన బుధువరయా మహుయ. పదుమ బుధురజానోద లొవ పహలవెతి. కాలే యను హటగనీమత్ నెసీయామత్యన స్వభావే హా బెందీయతి దేకి. కాలానురూపవ అనిత్య ధర్మే ప్రహారేట హసువెమిన్ అనోమదస్సి బుధున్గే ససునుద లొవెహి నొపినీగియేయ. ఏ కల్పేయమ ఇతా దిగు కాలేకట పసు తవత్ అసిరిమత్ మినిసుకుగే ఆగమనే సిదువియ. ఏ పదుమ నెమతి సంబుదురదున్గే పహలవీమయ. పారమే పురమిన్ యన మహత్ గుణతి బోసత్వరున్గే పవా ససర గమన ఇతా కటుకయ దుఃఖితయ. దుఃఖిన్ తొరవువాక్ నొవేమయ. ఔన్ విసినుత్ పెరుంపురను లభన్నే ఇతా దుఃఖసేయ. కర్మే దాయాద కొటగత్ కర్మేమ ఉత్పత్తి స్థానే కొటగత్ కర్మే జ్ఞాతియా కొటగత్ కర్మే పిలిసరణ కొటగత్ సత్వ్యా కర్మే విసిన్మ ఉస్పహత్ గతి ఉస్పహత్ ఉపత్ పినిస బెదను లభన ససరే స్వభావే కాటత్ పొదుయ. పెరుందం పురాయన నముత్ బోసత్వరే కుటద ఏ లోదహమెన్ గెలవీమక్ నెత్తేయ. మెవర పదుమనం సంబుదు కినెక్లో పహలవీ దహం దెసతి. అపమహబోసత్తిమే తిరిసంలోహి ఎపిదసిటియేయ. మహావనమెద హుదకలావే దివిగివెన హే దెన్ సింహయకి. దినక్ పదుమ బుధురదానో ఏ సింహయా సిటి మహావనయట పివిసిసేక. సింహయా హెసరిన మాయిమే ఎక్ రుక్సవనక నిరోధ సమాపత్తియట సమవెదీ హున్సేక. గొదురు స్వయమిన్ యన సింహయా మే అద్భుత మినిసాదక సమీపేట ఆయేయ. మేనం లొవెహి కిసియం ఉతుమ్ సత్వ్య కెనెక్యై ఇవెన్ మెన్ హెంగి బొహో హెంగి బొహో ఏలా ఎసిపియ నొహెలా పదుమ బుధున్ దెస బలాసిటియేయ. ఒహుగే సితట కిసియం శాంత సతుటక్ ఎతివియ. నివీగ్య సెయక్ నివీగ్య సెయక్ దనిని కిసియం శాంత సతుటక్ ఎతివియ. ప్రీతియన్ కుల్మత్వు హే తున్ యలక్ సింహనాద కలేయ. పదుమ బుధున్ నిదిరేహి ఉన్వహాన్సే దెస బలా వెద హొత్తేయ. ఏ మొహతే పటన్ సింహయా గొదురు సోయాయామ అత్తలేయ. కుసగిని ఇవసా నిరాహారవసిటియేయ. పదుమ బుధున్ నుదసా సియ దివి పిదీయ. నిరోధ సమాపత్తియట సమవన్ పదుమ బుధురదానో ఇన్ నెగిట బుధునత వివరకొట బెలూ కల్హి దిస్సూయే తమా దెస మహత్ ఆదరేన్ బలాసిటిన సింహేకి. మహుగే సిత భిక్షు సంగయా కిరహిత్ పెహదవో మనాయసితు బుధురదహు. భిక్షు సంగతిమే మెహి పెమినెత్వా యై అదిటన్ కలహ. ఎసనిన్ బుహో కీనాశ్రవయన్ మహాసేలా ఎహి వెడియోయ. సింహతిమే భిక్షూన్ దెస బలాసిటియేయ. పహన్ సితిన్ వెందవెటునేయ. పదుమ బుధురదానో మే వదాలహ. మహనని మే సింహతిమే కవరేదై దనివుద బుధుభవ పినిస తున్ అసంఖ్య కల్ప లక్ష్యాక్ పురా పెరుందం పురమిన్ ఎన్నెకి. మహు మహాబోధిసత్వవరేకి బుధుభవట లొల్ వెంద సితిన్నెకి. මොහුගේ ගමන නිෂ්ඵල නැත්තේය. යම් දිනක ගෞතම නමින් බුදුවරයෙක් ලොව පහළවන්නේද ඒ මොහුය. සිංහයා කඳුළු වගුරුවමින් ඒ අසා සිටියේය. පදුම බුදුරදානෝ භික්ෂු සංඝයා සමග වනයෙන් පිටතට වැඩිසේක. සිංහයා එතනමම තනි වී නිරාහාරව වැතිර සිටියේය. එහිම මියගොස් දෙව්ලොව උපන්නේය. නාරද බුදුරජාණෝ මුණ ගැසෙති. පදුම නමින් බුදු කෙනෙකුන් වැඩ සිටි වගටත්, උන්වහන්සේගේ බුදුසසුන මනුලොව බැබලී තිබූ වගටත් දැනගත හැකි ලකුණකුදු ඉතිරි නොකොට අතුරුදහන් කරලීමට කාලය සමත් වූයේය. කාලය නැමැති දෙය ලෝකයේ විවහාරයට පැමිණෙන්නේ අනිත්‍ය පදනම් කොටය. මහණෙනි, යම් රූපයක්, යම් විඳීමක්, යම් සංඥාවක්, යම් සංස්කාරයක්, යම් විඥානයක් අතීතයට ගියේද, නිරුද්ධ වූයේද, වෙනස් වීමකට පත් වූයේද, එයට වූයේය යන නම ලැබෙයි, වූයේය යන පැනවීම ලැබෙයි, එයට තිබෙයි යයි නොකියයි, වන්නේය යයි නොකියයි. එසේම මහණෙනි, යම් රූපයක්, යම් විඳීමක්, යම් සංඥාවක්, යම් සංස්කාරයක්, යම් විඥානයක් තවම හට නොගත්තේද, තවම පහළ නොවූයේද, එයට වන්නේය යන නම ලැබෙයි, වන්නේය යන පැනවීම ලැබෙයි, එයට තිබෙයි නොකියයි, වූයේය යයි නොකියයි. එසේම මහණෙනි, යම් රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් හටගෙන තිබෙයිද, පහළ වී තිබෙයිද, එයට තිබේය යන නම ලැබෙයි, තිබේය යන පැනවීම ලැබෙයි, එයට වූයේය යයි නොකියයි, වන්නේය යයි නොකියයි. මහණෙනි, අනිත්‍ය ධර්මයේ පදනම් කොට ඇති මේ අතීත, අනාගත, වර්තමාන යන කාල විවහාරය ගොඩනැගෙන ක්‍රමයක් ඇද්ද, පැනවෙන ක්‍රමයක් ඇද්ද, මේ අතීත, අනාගත, වර්තමාන කාල විවහාරය හේතුඵල ධර්මය නොපිළිගත්ත වුන් පවා කර්ම විපාක නැති කියන්න වුන්, කර්ම විපාක නැත යැයි කියන්න වුන් පවා නොගැරෙහි යුතු කොට සිතුවාහුය, ප්‍රතික්ෂේප නොකළාහුය. හේතුඵල දහම තුළ යමක් හටගන්නේද, එහි නැසියාම ලොවෙහි කිසිවෙකුට වැළකිය නොහැක්කේය. අනිත්‍ය යනු එයය. හේතුඵල දහමින් සකස් වූ දේ තුළ හටගැනීමද පෙනෙයි, වෙනස් වෙමින් පැවතීමද පෙනෙයි, නැසියාමද පෙනෙයි. මෙය තර්කයක් නොව සැබෑවටම සිදුවන දෙයකි, නුවණැත්තන්ට පෙනෙන දෙයකි. බුදුවරු දෙදෙනෙකු පහළ වූ ඒ සොඳුරු කල්පයෙහිම තවත් බුදුවරයෙකු සඳහා ඉඩක් ඉතිරිව තිබුණි. ඒ ඉඩහසර තුළ අසිරිමත් මිනිසෙකුගේ ආගමනය සිදුවිය. නාරද නමින් බුදුබවට පත් වූ ඒ හෙතෙමේය. ඒ කාලෙහි පෙරම්පුරා භවගමනෙහි යෙදී සිටි අප බෝසත් දමදිව බ්‍රාහ්මණ පවුලක උපන්නේය. යෝන් වියහිම ගිහිදිවියට පිටුපා හිමවතට ගියේය. තවුසෙක්ව වෙසමින් ධ්‍යාන අභිඥා උපදවාගත්තේය. ලෝසත බෞදුකින් මුදවන බුදු කෙනෙකුන් පහළ වූ වග අසා හේ වහා බුදුන් දකින්නට හිමාල වනයෙන් පිටතට ආයේය. නාරද බුදුරදානෝද මේ තවුස්තමේ අනාගතයෙහි ගෞතම නමින් බුදුවන්නේ යැයි අනාවැකිය පහළ කළසේක. එකල්හි තව අසිරියක් සිදුවිය. බෝසත්තමේ කොහොමත් ගිහි ජීවිතය අතහැර තවුසෙක් බවට පත් වී සිටියකි. හේතෙමේ කොතරම් නුවණැති දෙයත් සිය තවුස් බව උපාදාන නොකොට සැනකින් තවුස් පැවිද්ද අත්හැලේය. නාරද බුදුසසුනෙහි පැවිදි වූයේය. භාග්‍යවතුන් වහන්සේගේ සව්වෙකු බවට පත් වූයේය. ඒ බුදුසසුන බබළුවා මරණින් මතු බඹලව උපන්නේය. තුන් බුදුවරුන් පහළ වූ ඒ කල්පයේද අනිත්‍ය ස්වභාවයේ යටත්ව අතීතයට එක් වූයේය. යලිත් බුදුවරුන් නොමැති බුද්ධ ශූන්‍ය වූ අසංඛ්‍ය කල්පයක් ඊතා දුක්ඛිත ලෙස කෙමෙන් ගෙවි අවසන් වූයේය. එදා දීපංකර බුදුන්ගෙන් ලත් විවරණයට අනුව බෝසත් තෙමේ දැන් අසංඛ්‍ය කල්ප හතරක් පාරමී පුරා අවසන්ය. එහෙත් ඒ තවමත් පාරමී පුරමින් සසරේ යයි.